මේ තියෙන්නේ ලංකාවේ ජනතාව සූරාකන්න බහුජාතික සමාගම්වලට ඇති පදන් ඉඩ සලසන ඒකට ඉඩ හදලා දෙන ආර්ථික ප්‍රතිපත්තියකුයි පරිසරය විනාශ කරන පරිසර විනාශය කිසිසේත්ම නොතකා ආයෝජකයන්ට කර්මාන්තකරුවන්ට ඕන ඕන විදිහට මේ විනාශයන් කරන්න ඉඩ දෙන ආර්ථික ප්‍රතිපත්තියකුයි ජනතාවගේ අවසාන රීරිමාංශය පවා උරා බොන්න ඒ සමාගම් වලට ඉඩ දෙන ආර්ථික ප්‍රතිපත්තියකුයි. විකල්ප ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද? ඒ විකල්ප ආර්ථික ප්‍රතිපත්තිය විදිහට අපි ඉස්සරහට ගන්න මොකද්ද කියන එක ගැන සාකච්ඡාවක් රටේ ඇතිවිය යුතු තියෙනවා. අපි පෙරටුවාමි සමාජවාදී පක්ෂයේ විදිහට අපි දැන් මේ විකල්ප ආර්ථික දැක්මක් හරහා රටේ ආර්ථික වැඩපිළිවෙළ ආර්ථික උපාය මාර්ග හැදුවේ නැත්නම් මෙතෙක් කල් මේ මූණ දුන්න විනාශකාරීත්වයම තවදුරටත් ඉදිරියට යන්න ඉඩ තියෙනවා.